ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ විදේශික පැවිදි ශිෂ්‍යයන් වෙනුවෙන් සිංහලයෙන්ම සැපියූ ලිපියකි. මේතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතන වාසී පූජ්‍ය ග්‍රීසියේ ඥානදස්සන ස්වාමීන් වහන්සේ විසිනි. ප්‍රඥාව හා කරුණාව යන මේ උසස් ගුණයන්ගේ දුර්ලභ වූ එකමුතුකම බුදුපියාණන් වහන්සේගේ විශිෂ්ට ගුණයක් වී යයි කවුරුත් දනිත්. එහෙත් මෙම වර්තමාන යුගෙහි මෙම මෙසේ උසස් ගුණ දෙක බොහෝ දුරට එකමුතු වී අප මාහිමිපාණන් වහන්සේ කෙරෙහි දැකිය හැකි වූ බැවින් ලොකු පැහැදීමක් හා සතුටක් මට ඇති විය. මේ ගුණ දෙකින් සම්පන්න වූ අප මාහිමිපාණන්ගේ ප්‍රථම දර්ශනයෙන්ම උන්වහන්සේ කෙරෙහි මට විශ්වාසය හා ගෞරවය තැබිය හැකි විය. ඉවසීමෙන් අනුන් නොරිදවන කමින් මෛත්‍රියෙන් හා උපේක්ෂාවෙන් යුක්ත වූ උන්වහන්සේ සැබෑ ශ්‍රමණේ කියයි මට වැටහුණි. නිතර ශාන්ත දාන්ත වූ හා කල්යාණ මිත්‍ර ගුණ සම්පන්න වූ උන්වහන්සේ නෛර්යානික සම්බුද්ධ ශාසනයෙහි බලවත් ශ්‍රද්ධාව පිහිටුවා ගැනීම පිණිස ගිහි පැවිදි බොහෝ දෙනෙකුන්ට අති දීප්තිමත් ආදර්ශයක් වූහ. අල්පේච්ඡතාව, ලැබුණු දෙයින් සතුටු වීම, කෙලසුන් නැසීම, උතුම් විවේකය, සමෝහයේ නොයලීම, වීරය වැඩීම, පරිත්‍යාගය, සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය යනාදී ශාසනික ගුණයන් ගැන උන්වහන්සේගේ ලැබුණු අවවාද අනුශාසනා අති වටිනා නිදානයක් දැක්වුවා මෙන් විය. දැනුත් ඒවා ගෞරවයෙන් හා භක්තියෙන් සිහියේ තැබිය යුතුද, ඊට අනුව පිළිපැදිය යුතුද වේ. උන්වහන්සේ ඒකාන්ත හිතේශීව ශිෂ්‍යයන්ගේ අභිවෘද්ධිය සාධනය කළ උත්තමයෙක් වූහ. ප්‍රිය වූද, ගරු බුහුමන් කටයුතු වූද, අවවාද කියන්නා වූද, ප්‍රශ්න ඉවසන සුළු වූද, ගැමුරු ධර්ම කියා දෙන්නා වූද, සුදුසු තන්හිම යොදවන්නා වූද, අපවත් වී වදාළ අතිගරු පූජනීය අප මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සැප අත්වේවායි අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු. මාහිමි දිනපොතෙන්. ඉතාමත් උසස් කාල සම්පත්තියක් ලැබී තිබේ. එහි උසස් බව කියා අවසන් කළ නොහැකිය. 1980 මැයි 22 දිනෙන්. යෝගී ජනයාගේ පරිසරය කොතරම් ශාන්ත විය යුතුද යනු එහි යෙදෙන්නන්ට මැනවින් වැටහි. යෝග භාවනාවේ නියුක්තය හට පරිසරය හොඳින් තිබිය යුතුය යනු අයෝගීන් හට නොවැටහෙන දෙයකි. 1962 7 මස 2 දිනෙන්. යෝගාවචර ජීවිතය ලොවැති හැම ජීවිතයකටම වැඩියෙන් උතුම් වේ. එය ආත්මාර්ථකාමී වැඩක් යැයි කියන්නෝ ධර්මයෙහි අන්දයෝය. 1980 මාර්තු 12 දිනෙන්. සම්බුදු සසුනේ නැගීමත් හැදීමත් ප්‍රතිපත්තියෙන් සම්පූර්ණ විය යුතුය. පසුව ගුණය ගාවා ගැනීමෙන් එය නියම අයිතිය නොලැබේ. 1962 ජනවාරි 2 දිනෙන්. මතු ශාසනයේ වැඩට ස්ථීර අදිෂ්ඨානයක් තබා ගන්නා මම නොසලකිලි කම්වලින් අහක් වී අප්‍රමාදයෙන් වැඩගෙන යා යුත්තෙමි. එයින් ඒ ගැනද හොඳ අදිෂ්ඨානයක් කරගනිමි. 1955 දෙසැම්බර් 30 වෙනි දිනෙන්. මේතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ වෙනුවෙන් පූජ්‍ය මාතලේ මහානාම ස්වාමීන් වහන්සේ විසිනි. අනුබුදු මහා මහින්ද මහරහතුන් වහන්සේගෙන් සමාරම්භ වූ ලක්බුදු සසුන නිර්මලව අදත් පවතින්නේ සංයත විනයගරුක තෙවලා දහම් දත් බහුශ්‍රුත මහා සංඝ පියවරුන් සුදුසු කල පහළ වූ හේිනි. ඒ සම්බුදු සසුන රකින්නට අපටත් ලොවටත් පිහිටවන්නට ඒ සංඝ පරම්පරාව නැමැති මුතු වැලට මෑත යුගයේ එකතුව සසුනත් ලොවත් සනසා ඒ මුක්තාවලියෙන් ගිලිහි ගිය අගනා මුතු කැටයකි. මාදුටු අග්‍රගන්නේ හිමිපාණන් වූ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ. සංයත ඇස ඇති, සංයත අත් ඇති, සංයත පා ඇති, සංයත වදන් ඇති, සංයත ගතක් ඇති, කමඨහනෙහි ඇලුණු, මනාවට තැන්පත් ඒ මහා සංඝපියාණන්ගේ සියලුම පැවතුම් අතිශයින්ම සංයතය. සිව් බඹ විහරණ නම් මහා ගුණ සයුරේ පත්ලටම බැසගත් මාහිමිපාණන් වහන්සේගේ මෙත් කුළුණු ඈ ගුණයනට උපමා අදෘශ්‍යය. ලාභ අලාභාදී අටලෝ දහමෙහි තාදී සංසුන් ආකල්ප දැක්වූ මාහිමිපාණෝ අතිශය දුෂ්කර අවස්ථාවන් හිද අචල වූහ. නොසලන සැදැහැ ඇති මාහිමිපාණෝ බුද්ධ උපස්ථාන වත අග්‍ර ලෙසින්ම කිරීම හා කරවීම කළ අතර යමක් දායකාදීන්ගෙන් ලැබුණු විට මේවා ලැබෙන්නේ අපට නොවේ බුදුරජාණන් වහන්සේටයි යනුවෙන් ප්‍රකාශ කළ අනන්‍ය සාධාරණ ස්මරණ ශක්තියකින් වරදුණු මාහිමියෝ උගන්වීමේදී හෝ පාඩම් ගැනීමේදී හෝ පොතක් අතට නොගත් අතර පිටකත්‍රයේ පිළිබඳවද මගද සකු ඈ භාෂා පිළිබඳවද ඡන්දෝලංකාර කාව්‍ය ඉතිහාස පුරාවිද්‍ය තර්ක න්‍යායාදී නානා විෂයන්හිද තෙරපත් කෞශල්‍යයෙන් පිරිපුන් බුද්ධ ප්‍රභාවෙන් සුභාවිත වූහ. තපෝගුණ ප්‍රභායෙන් ප්‍රභාවිත අතිබුද්ධිමත් පූජ්‍යතම අප මාහිමිපාණෝ අද්දකීම් මතින් කමටහන් දුන්හ. සීලාදී ගුණයනට ප්‍රිය වූහ. එබැවින්ම ගරු සම්භාවනීය වූහ. අන්‍යන් අස්ථානෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහිම යෙද වූ ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් වූහ. අතිපූජනීයතම ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්සේ දේහත්‍යාගය කළත් ස්වාමීන් වහන්සේගේ ගුණදේහය කිසිදා අප වෙතින් ඉවත් නොවේ. සරුස්සර බසින් මහා ගෙනපා නිතිපවර ඉසිවර ලෙසින් අඳ දනලු විදු සයුර නැනසර රැසින් සිඳ දුකලෝ දුටු අවර බැතිබර සිතින් වඳි නෙමි හිමි පා තඹර. මාහිමි දිනපොතෙන් ධ්‍යාන චිත්තයක් පිළිබඳ නිසක අවබෝධය අනුන්ගේ කතාවෙන් හෝ පතපොතෙන් හෝ ලැබිය හැකි නොවේ. එය තමා තුළ උපදවා ගැනීමෙන්ම සිදුවනු ඇත. ධ්‍යාන භාවනාවේදී ඉක්මන් නොවිය යුතුය. ඉවසාගෙන නිමිත්තට සිත යෙදිය යුතුය. පරිකර්ම නිමිත්ත අවස්ථාව, උග්ගහ නිමිත්ත අවස්ථාව, පටිභාග නිමිත්ත අවස්ථාව යන මේ අවස්ථා තුනේදීම ඉක්මන් නොවී වීරිය සමතාව තේරුම්ගෙන වැඩ කළ යුතුය. පූර්ව කෘත්‍ය මැනවින් සිදු කළ යුතුය. එහි ඇති සාරවත් බව ගැන ඔබ විශ්වාස තැබිය යුතුය. නිස්සාර දේවල් කියා අයින් නොකළ යුතුය. මේ කියන්නේ අද්දකීම් උඩය. 1982 ජනවාරි 20 දින